ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ජීවිතේට අනතුරු සිදු කරලා කිලුටු කරලා දාන කෙලෙස් జాතියක් තියෙනවා. ඒ කෙලෙස් නිසා ලෝක සත්‍යය විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකෙදී අපට මේ කෙලෙස් වලින් අත් මිදිලා ජීවත් වෙන්න හැටි. ඒ ගැන තියෙන විස්තරයක් මේ දේශනාවට ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ දේශනාවේ නම සබ්බාසව සූත්‍රය. ආශ්‍රව කියලා කියන්නේ අපි හොඳටම දන්නවා ආශ්‍රව කීයක් තියෙනවද? තුනයි. කාමාශව, භවආශව, අවිජ්ජාශව. මේ ආශ්‍රවයන් තමයි අපිට අනතුරු සිදු කරන්න මුල් වෙන්නේ. එතකොට නුවණ කල්පනා කළා ඒකෙන් බේරෙන ආකාරය තමයි මේ බුද්ධ දේශනාවේ ඉදිරිපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජීතවනාරාමේ වැඩ සිටිද්දී ස්වාමින් වහන්සේලාට මේ ආශ්‍රවයන් ගින් බේරී සිටීම ගැන සබ්බාසව සංවර පරියායෝ භික්ඛවේ දේශිස්සාමි කියලා මහණෙනි ඔබට සියලුම ආශ්‍රවයන්ගෙන් බේරිලා ඉන්න ආකාරය කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මොකද ඒ උන්වහන්සේ පෙන්වා දෙන පිළිවෙලට අපි හිටියොත් අපිට ඒ ආශ්‍රවයන්ට ගොදුරු වෙලා විනාශය කරා යන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන උන්වහන්සේ අපිට පැහැදිලිව දේශනා කරනවා. අපි දන්නවා විශේෂයෙන්ම මේ බුදු කෙනෙකුගේ නුවණ මේ ලෝකේ තියෙන අනිත් ඥානයන්ට වඩා වෙනස්. මේ ලෝකේ අවශේෂ මිනිස්සුන්ගේ දැනුම බාහිර පුත්පත් අනිකුත් දේවල් ආශ්‍රයෙන් ගොඩනගෙන අවබෝධයකින් තොර දැනුමක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ දැනුම නිතර වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වයස 35 බෝධිද්‍රුම මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා උන්වහන්සේගේ දැනුම සාමාන්‍ය ලෝකයේ තියෙන දැනුමට වඩා විශේෂ එකක්. ඒ කියන්නේ උන්වහන්සේ තමන්ගේ අවබෝධයෙන්මයි ඒ ධර්මය දේශනා කරන්නේ. ඉතින් අවුරුදු 45ක් මුළුල්ලේ වැඩ සිටිය උන්වහන්සේ සියලු අභියෝග, සියලු කම්කටොළු, සියලු පරිසර මැද උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය උන්වහන්සේ කරගෙන ගියේ මේ ධර්ම දේශනාවලින්. ඉතින් මේ සෑම දේශනාවකම තියෙන්නේ මොකක්ද? උන්වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ ජීවිතය ගැන උන්වහන්සේ ලැබූ අවබෝධය තමයි මේ දේශනාවල හැම දේශනාවකම තියෙන්නේ. උන්වහන්සේ අවබෝධයෙන්තර එක වචනයක්වත් පාවිච්චි කළා නැහැ. මේ නිසායි මේ ලෝකේ බාහිරින් ලබන දේවල් අතර බුදුරජුන් වදාළ ධර්මයේ අග්‍රවන්නේ. මොකද හේතුව ඒ තරම් අවබෝධයෙන් කතා කරපු කෙනෙක් අපිට මුණ ගැහෙන්නේ නැහැ. ඒක හොඳට පැහැදිලි මේ බුද්ධ දේශනා අපි ඉගෙන ගනිද්දී ඔබට අද හොඳට පැහැදිලි වේවි. මේ සබ්බාස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය බැලුවාම කොයිතරම් අවබෝධයකින්ද උන්වහන්සේ කොයිතරම් කරුණාවකින්ද මේ දේශනා අපට කියා දෙන්නේ කියන එක. ඊළඟට උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තමයි අපිට මනුස්ස ලෝකේ මිනිස්සුන්ට දෙවියන්ට බාහිරින් ලැබෙන වටිනාම දේ. ඒ වගේම තමයි බාහිරින් එක කොච්චර වටිනා දෙයක් ලැබුණත් අභ්‍යන්තර වශයෙන් අපි සුදුසුකම් ලැබලා නැත්තම් ඒ බාහිර වටිනාකමෙන් අපිට ප්‍රයෝජනෙ ගන්න බෑ. ඉතින් ඒක බුද්ධ දේශනාවේ පැහැදිලිවම තියෙනුනේ. ඒක අපි ඔබට කියලා තියෙනවානේ. උන්වහන්සේ උපමා වලින් පෙන්වා දීලා තියෙනවානේ. අපි කොයිතරම් දහම් දෙනම ලබාගෙන හිටියා කොයිතරම් දවස මුල්ලේ දහම් දනම ලබාගෙන හිටියත් ඒ අභ්‍යන්තර සුදුසුකම නැත්තම් හොද්දි දාපු හැන්දක් වගේ කවදාවත් මේ හැන්දට ව්‍යංජන රස දැනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභ්‍යන්තර සුදුසුකම තියෙන එක්කෙනා දිවක් වගේ යක්ෂණයකින් මේක රස දැන ගන්නවා. ඉතින් අභ්‍යන්තර සුදුසුකම තිබෙන්නේ කාටද කියන එක කාලයක් යනකොට තමයි ඒක තේරෙන්න පටන් ගන්නෙ. එකපාරට හොයන්න බෑ. ධර්මය අල්ලන්නේ කිනා නැති එකිනා. කාලයක් යනකොට ඔප්පු වෙනවා. ඉතින් මේ ධර්මය අල්ලන්නේ කිනාගේ අභ්‍යන්තර සුදුසුකම තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක අපි හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. දැන් සාමාන්‍ය අර්ථයේ නුවණින් විමසීම. ඒ නුවණින් විමසීම කියන එකට තව කැලණක් එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසීම. එතකොට විතරයි අභ්‍යන්තර සුදුසුකම නියම විදිහට පිහිටන්නේ. ඊට පස්සේ යාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොහොමද? ජානතෝ වහම් භික්කවේ පස්සතු ආසවානං khයං වදාමි. මහණෙනි මේ ආශ්‍රයන්ගේ සේවීම සිදුවෙනවා කියලා කියන්නේ දන්නේ එක්කිනාටයි, දකිනා එක්කිනාට. නෝ අජානතු නෝ අපස්සතු. නොදන්නා නොදකිනා කිනාට නෙවෙයි. ඒ කියන්නේ හොඳ මේ අවදියෙන් ඉන්න කෙනාට, දන්නා දකිනා කිනාට තමයි මේ ආශ්‍රයන් සේවෙන්නේ. කුමක් දන්නා කුමක් දකිනා කිනාටද? මේක විස්තර කරනවා. යෝනිසු මනසිකාරං අයෝනිසු මනසිකාරං. ඔය දෙක දන්න කෙනාට, දකින්න කෙනාට. යෝනිසු මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා. අයෝනිසු මනසිකාරය මොකද්ද කියලා දන්නා කෙනා, දකිනා කෙනා තමයි ආශ්‍රයන් ශේකිරීමට දක්ෂ වෙන්නේ. එතකොට එහෙනම් එයාට යෝනිසු මනසිකාරය විතරක් දැනගෙන හරියන්නේ නැහැ. එයා දැනගන්න ඕන අයෝනිසෝ මනසිකාරයේ තුල වෙන හානිය, අයෝනිසෝ මනසිකාරයේ තුල වෙන විපත, අයෝනිසෝ මනසිකාරයේ තුල යාව කොහාටද අරගෙන යන්නේ කියලා යා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ යහපත ඒ තුලින් යාට උදා කළා දෙන්නේ කුමන යහපතක්ද කියලා දන්නා දකිනා කෙනා. ඉතින් ඕක කරන්නේ දිවක් මිසක් හැන්දක් නෙවෙයිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද මේ දන්න දකින බව. මහණෙනි අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ගියොත් යෙදෙන එක්කනාට නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩිනවා. එතකොට ඒක දන්න දකින කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝති. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ. උපන් ආශ්‍රව නැති වෙලා යනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් ඇතිවෙන්නේ මේ විනාශයත්, යෝනිසෝ මනසිකාරයෙන් ඇතිවෙන යහපතත් මේ දෙකම දන්නා හඳුනන කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ජය ගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් නසන්න තියෙන ක්‍රම මේ ආශ්‍රව වර්ධනය වෙන්න නොදී ආශ්‍රව ප්‍රහාණය කිරීමට තිබෙන ක්‍රම හතක් මේ දේශනාවේදී පෙන්වා දෙනවා. අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි ආශ්‍රවයන් තියෙනවා දර්ශනෙන් ප්‍රහාණය කළ යුතුය. දර්ශනේ කියලා කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ අවබෝධය. අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා සංවරා පහතබ්බා. සංවර වීමෙන්, සංවර වීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා පටිසේවනා පහතබ්බා. නූනින් විමසා සේවනය කිරීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ථි ආසවා අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් මෝන දීලා, ඉවසීමෙන් දරාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා පරිවජ්ජනා පහතබ්බා, තේරුම් අරගෙන දුරු කිරීමෙන්, ඇසුරු නොකර අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා විනෝදනා පහතබ්බා, දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. අත්ති ආසවා භාවනා පහතබ්බා, සම්මත විදර්ශනා භාවනා තුලින් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට මේ ආශ්‍රව කියලා කිව්වොත් අපි කරදරේ වැටෙන දේවල්, අපි විනාශ වෙන දේවල්, අපි අනතුරේ වැටෙන දේවල්, අයහපත සිද්ධ වෙන දේවල්. ආශ්‍රව ගැන තියෙනවා මට මතකයි අර නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙනවා ආශ්‍රවයන්ගේ ලක්ෂණ. මොනවද? සමහර ආශ්‍රව තියෙනවා නිරේගාමිනිය. ඒ ආශ්‍රව තමන්ගේ සිටේ පවත්වන්න ගියොත් නවතින්නේ කොහෙන්ද? නිරේට එක්කගෙන යනවා එයාව. අත්‍යාසව පෙට්ටි විසේගාමිනිය, ප්‍රේත ලෝකෙට එක්කගෙන යනවා, තිරිසන් අපායට එක්කගෙන යනවා, මිනිස් ලෝකෙට එක්කන් යනවා, දිවි ලෝකෙට එක්කන් යනවා. මේ ඔක්කොම කරන්න මුල් වෙච්ච දේවල් තමයි ආශ්‍රව. මේ ආශ්‍රව කෙනෙකුගේ හිතේ නැත්තම් ආසවක්ඛයනම් පිරිනිවන් පානවා. එහෙනම් ආශ්‍රව තිබීමෙන් තමයි මේ සත්‍යයේ සංසාර ගමන දිගින් දිගට පවතින්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කළ හත් ආකාරයකින් නෝණින් විමසන්නේ කෙනාට දැන් මේ තියෙන ආකාර හතක්, ක්‍රම හතක් පෙන්වා දෙනවා. මොකද්ද පළවෙනි එක? දස්සනා පහතබ්බා, අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතුයි. දෙක, සංවරා පහතබ්බා, සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතුයි. තුන, පටිසේවනා පහතබ්බා, නෝණින් සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හතර, අදිවාසනා පහතබ්බා, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පහ, පරිවර්ජනා පහතබ්බ, පරිවර්ජණයෙන් ඇසුරු නොකොට අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හය, විනෝදනා පහතබ්බ, දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. හත, භාවනා පහතබ්බ, සමථ විදර්ශනා වශයෙන් දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. දර්ශනීය ප්‍රහාණය කරන ආශ්‍රව ගැන ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න මේ දැන් උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේකෙදි අසත්පුරුෂයා කවුද? අසෘතව පුතජ්ජනි අඳුන ගන්න කියනවා. අසෘතවත් කියන්නේ ශ්‍රවණයෙන් ලැබූ දේ ලබාගෙන නැහැ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ යාට. ශ්‍රවණයෙන් ලැබූ දේ මොකද්ද? ශ්‍රද්ධා. ඉස්සලා වෙන්න තියෙන්නේ ශ්‍රද්ධා සම්පත්තියට. ශ්‍රවණයෙන් ලබන දේ ඒක. ශ්‍රවණින් ලැබෙන දේ ලබා ගත්තේ නැති එක්කෙනා කොච්චර ඇහුවත් ශ්‍රුතවත් නෙවෙයි, අශ්‍රුතවත්. ඒක අශ්‍රුතවත් පුතුජනයා අරියාණන් අදස්සාවි, ආර්යයන් වහන්සේලා හඳුනන්නේ. අරිය ධම්මසකෝ විදෝ, ආර්ය ධර්මයට දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරිසාණන් අදස්සාවි, සත්පුරුෂයන් වහන්සේලාව හඳුනගන්න බෑ. සත්පුරුෂ ධම්මස් අකෝවිදු, සත්පුරුෂ ධර්මයේ තේරෙන්නේ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතු, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. මෙයා කවුද? අසෘතවත්. එහෙනම් අසෘත පුතඥය අසත්පුරුෂයෙක්මයි. ඇයි සත්පුරුෂය හඳුනන්නේ නැහැ? සත්පුරුෂය හඳුනන්නේ නැහැ, සත්පුරුෂ ධර්මයේ හඳුනන්නේ නැහැ, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. එතකොට යා අසත්පුරුෂයෙක්මයි. ඉතින් මේ සත්පුරුෂ නොවන ඒ පුද්ගලයා මෙනෙහි කළ යුතු, මානසිකාර කළ යුතු, සිහිනෝණින් විමසිය යුතු දේවල් ඔව් දන්නේ නැහැ. ඒක හිතට ගන්න බෑ. යා දන්නේ නැහැ ඒක. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේවල් දන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයාට මේක තෝරපීර ගන්න බැරි නිසා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා. දැන් බුදුරජාන් වහන්සේගෙන් එක දවසක් සූත්‍රයක මට හම්බුණ ආනන්ද හාමුදුරන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අසත්පුරුෂයාට සත්පුරුෂයාම අඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කියනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂයාම අඳුනගන්න පුළුවන්ද කියලා අහනවා. ඒත් බෑ කියනවා. එතකොට අසත්පුරුෂයා සත්පුරුෂයාව බැහැර කරනවා අසත්පුරුෂයා කියලා. අසත්පුරුෂයාම ඇසුරු කරනවා සත්පුරුෂයයි කියලා තවත් විනාශයට යනවා. සත්පුරුෂයයම නෙමෙයි. සත්පුරුෂය හඳුන ගන්නවා මේන් අසත්පුරුෂය. මේන් සත්පුරුෂය කියලා වෙන් වශයෙන් හඳුන ගන්නවා. දැන් මේකේ පින්න දෙකනේ අර යෝනිසෝමනසිකාරය ගන්නෙ. එතකොට යා දැනගන්න ඕනි යෝනිසෝමනසිකාරය විතරක් නෙමෙයි. යා දැනගන්න ඕනි අයෝනිසෝමනසිකාරය කියන්නේ මේකයි කියලා දැනගන්න ඕනි. ඒ වගේ තමයි. ඉතින් මේකේ තියෙනවා දැන් මේ අසෘතවත් පුතඥයාට මෙනෙහි කළ යුතු දේවල් දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේවල් දන්නේ නැහැ. මේ නිසා මොකද වෙන්නේ? මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකරන නිසා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන නිසා නූපන් කාමාශ්‍රව උපදිනවා. උපන් කාමාශ්‍රව වැඩෙනවා. නූපන් භවාශ්‍රව උපදිනවා. උපන් භවාශ්‍රව වැඩෙනවා. නූපන් අවිජ්ජාසව උපදිනවා. උපන් අවිජ්ජාසව වැඩෙනවා. මේක වෙන්නේ ඔය මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගිහිල්ලා. එතකොට මොකද වෙන්නේ? යාට හොයාගන්න බෑනේ. දැන් අපි ගත්තොත් දැන් යෝනිසෝ මනසිකාරයේ චුට්ටක් හරි තියෙනවා නම් කෙනෙකුට බේරෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මාගන්දියාට ඔන්න බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ අම්මයි තාත්තයි නී මාගන්දියාව එක්කගෙන ගියේ. අම්මයි තාත්තයිට නෝන තිබ්බනේ. අම්මා තාත්තා ඉස්සරහ කිව්වා මේ අසූචි පුත් මේ ශරීර පොදිවි ශරීරය ගැන කිව්වේ. එයාගේ ඇඟ විතරක් නෙමෙයි. පොදිවි කිව්වා මේ ශරීරය කියලා කියන්නේ මොකක් වගේද? ඔව් අසූචි පුරූප කලයක් වගේ එකක් කිව්වා. ඉතින් එතකොට මේ අර ඒ අම්මයි තාත්තයි දෙන්න නෝන තියෙනවා. ඒ දෙන ඉදිරියට ප්‍රශ්න කළා. ඉතින් මේ ශරීරයේ උභහන්සේ නම් අතරි උභහන්සේ දිව්‍ය ශරීරේ පතනවාද කියලා ඇහුවා. කලබල වුණේ නැහැ ඒකට. ඊට පස්සේ කෙමෙන් ප්‍රශ්න අහගෙන ගියා මේ දෙන්නම ධර්මය අවබෝධ කළා. අම්මා තාත්තා දෙන්න. දුව අයෝනිසූ මනසිකාරී දෙන්න පටන් ගත්තා. දැක්කනේ. ඊට පස්සේ මොකද කළේ? බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නිඳාවක්ම කළා. හැම අපහාසයක්ම කළා. සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද හේතුව? දිගින් දිගට තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අන්තිමට පිරිස යෙදෙව්වා. අන්තිමට මොකද කළේ? ඔව් බුදුරජාණන් වහන්සේ කරේ පහදින්නේ කවුද? ඒ අයටත් වෛර කළා. ඊට පස්සේ ඒ අයව හරවගන්න බැරි වෙනකොට ඒ අයව මරන්න තීරණය කළා. ඊට පස්සේ මොකද කළේ? ගියක් ඇතුළට දාලා මේ 500ම ගිනි තිබ්බා. එතකොට ගින්නට මැදි වෙච්ච මේ 500 මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාර කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. ඒ එක්කම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ. යෝනිසෝ මානසිකාරී දෙනවා. එය අමුමමී පිච්චිලා මැරුණා. ඒ පිච්චුනේ කය විතරයි. තමන් හදවතේ දිනු කරපු ධර්ම පිච්චිලා ගියාද? මාර්ගඵල ලැබෝ සීලු දෙනාම. ඔබ තමයි කියන්නේ ධර්මයේ හැසිරෙන එක්කිනාව ධර්මයෙන් විසින් ආරක්ෂා කරනවා කියලා. කවුරුත් දුගතිය ගියේ නෑ. එතකොට ඒක තමයි මේ මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කිරීමේ දක්ෂකම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරද්දී නූපන් ආශ්‍රව උපදින්නේ නෑ. උපන් ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් කාමාශ්‍රව උපදින්නේ නෑ. උපන් කාමාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් භවාශ්‍රව උපදින්නේ නෑ. උපන් භවාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. නූපන් අවිජ්ජාසව උපදින්නේ නෑ. උපන් අවිජ්ජාසව ප්‍රහාණය වෙලා යනවා. ඒ ප්‍රහාණය වෙලා යන්නේ අර නුවණින් මෙනෙහි කරන්න පුළුවන් වුණාම. ඒ නුවණින් මෙනෙහි කරන්න බැරි එක්කෙන අයෝනිසව මානසිකාරී යෙදෙනකොට එය හැමතිස්සෙම ඉන්නේ ශ්‍රද්ධාව තුල නෙමෙයිනේ, සැකයේ තුල. අයෝනිසව මානසිකාරී යෙදෙන එක්කෙනාට ඉතින් බුදුරජාණන් වහන්සේවත් පිළිගන්නේ නැහැනේ. මුන්නාසගේ ධර්මේවත් පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ යෝනිසව මානසිකාරී යෙදෙන එක්කෙනෙක් කික්මන්ට එනවා ලෞකික සම්මාදිට්ඨියට. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මෙලව පරලෝ පිළිගන්නවා, පින් පව් පිළිගන්නවා, හොඳ නරක පිළිගන්නවා. යම් කිසි හොඳක් හෝ නරකක් හෝ කර්මයක් කළොත් ඒක තමන්ට ආපහු කැරකිලා එනවා කියලා පිළිගන්නවා. ඊළඟට ඔව් ඕපපාතිකෝ සත්‍ය උපදිනවා කියලා පිළිගන්නවා. ජීවිතාවබෝධය ඇතිවිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මේ පිළිගැනීමත් එක්ක තමයි යාට යෝනිසමනසිකාරය දියුණු වෙන්න හේතු වෙන්නේ. ඒ කියන්නේ එතන ඉඳලා යාට ශ්‍රද්ධාවට එන්න පුළුවන්. ශ්‍රද්ධාවට එන්න පුළුවනි. එහෙම නැත්තම් යා ශ්‍රද්ධාවට එන්නේ නැහැ. මොකද කරන්නේ? අයෝනිසමනසිකාරයේ මේ දෙනවා. මම අතීතේ හිටියද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? අනාගතේ මං ඉදීවිද කවුද දන්නේ? නැද්ද කවුද දන්නේ? ඔහොම කියන අය ඉන්නව නේද? ඒ කොහොම ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරේ? කොහොම වෙලා ඉදීවිද කවුද දන්නේ? කොහි ගියාම මොකෝ? වර්තමානයේ අපි මේ හිටියට අපි මේ කොහෙන් ආවද කවුද දන්නේ? කොහි යනවද කවුද දන්නේ? ඒක මොකටද අපට? ඔහොම කියන අය නැද්ද? ඒ කොහොම ඇති වෙන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අයෝනිසෝ මනසිකාරය දෙන්න ගියාම මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියන පුද්ගලයා. මොකේටද වැටෙන්නේ? එක්ක වැටෙනවා මට ස්ථිර වූ විනස් නොවන ආත්මයක් තියෙනවා. මේ ලෝකේ අයෝනිසෝ මනසිකාරය දෙන පුද්ගලයන් වැටෙන දේවල්. එක්ක මට එහෙම ස්ථිර වූ ආත්මයක් නැහැ. ඒකෙන් එහා වැටෙන්නේ උච්චේත දෘෂ්ටියට. මරණින් පස්සේ මුකුත් නැහැ කියන එකට. එහෙම නැත්නම් එයා වැටෙනවා එක්ක මට ආත්මයක් තියෙනවා. මේ ආත්මය තුල ඉඳලා තමයි මම අනාත්මය දකින්නේ කියලා මුකක් හරි එකකට වැටෙනවා. එහෙම නැත්නම් එයා වැටෙනවා මම අනාත්මය තුල ඉඳගෙන තමයි මම ආත්මය දකින්නේ. ඊළඟට ආත්මය තුල ඉඳන් තමයි ආත්මය දකින්නේ. අනාත්මය තුල තමයි ආත්මය දකින්නේ කියලා මේ වගේ දෘෂ්ටි ඇති වෙනවා. ඊළඟට පිම්පව් විපාක දෙනවා නම් ඒ ඔක්කොම මේ ආත්මේ නිට්ටයයි වෙනස් වෙන්නේ නැහැ කියලා මේ වගේ දෘෂ්ටිගත වීම තමයි අයෝනිසෝ මනසිකාරයේ දෙන කවුද යා අසෘතවත් පුතඥයාට තියෙන දෘෂ්ටිගත වීම විතරයි කියනවා. දෘෂ්ටිගත වෙන පුද්ගලයා හැමතිස්සෙම ඉන්නේ ඔව් සතර අග තියෙන්නේ. ඡන්ද දෝෂ බය මෝහ කියන අග තියෙදි වැටිලා ඉන්නේ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයා. ඒ නිසා මේ දෘෂ්ටියටම අහසු වෙලා පැටලි යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දිට්ටි සංයෝජන සංයුක්තව වික්කවේ අසුතා පුතුජනෝ. මේ අසුත පුතඥයා දෘෂ්ටි බන්ධණයෙන් බැඳිලා ඉන්නේ. දෘෂ්ටි බන්ධණයෙන් බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ නිවැරදි මතවාදයකට එන්න, නිවැරදි අවබෝධයකට එන්න පුළුවන් කමක් නැහැ. හැමතිස්සෙම යා පැටලෙවි යනවා. ඒ නිසා ජාති ජරා මරණ සෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් මිලින් වලින් එයානම් නිදහස් වෙන්නේ නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තෝරනවා. මහණෙනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මං කිය ශ්‍රුතවත් කියලා ශ්‍රවණයෙන් ලබාගත්තු අවබෝධය ඇති ශ්‍රද්ධාව ඇති එක්කෙනා. ඉතින් ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ මේ ශ්‍රද්ධාව මොකද්ද? ශ්‍රද්ධහති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි අදහගන්නේ. අවබෝධය අදහගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න කෙනා අනිවාර්යයෙන් මේ ධර්ම මානසිකාරයට එනවමයි. එනවමයි. ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය අරියානම් දස්සාවි. ආර්යයන් වහන්සේලාව අඳුනනවා. අරිය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ මනාකොට හික්මෙනවා. ඊළඟට සත්පුරුෂයන්න් දස්සාවේ. සත්පුරුෂයන් කවුද කියලා අඳුන ගන්නවා. ඒගොල්ලෝ දන්නවා. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. කෝවිද කියන්නේ දක්ෂයි. සත්පුරුෂ ධම්මේ සුවිනීතු. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. ආන් ඒගොල්ලෝ දන්නවා මේව තමයි මෙනෙහි කළ යුතු දේ. මේව තමයි මෙනෙහි නොකළ යුතු දේ කියලා. මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙනවා. ඒ නිසා මේ සෘතුවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න ගියොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂුන් වහන්සේලා මේ කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පනවල ඉදිරිය වාසය කරනවා. සමහර තැන්වල තියෙනවා දෙතිස් කතාවෙන් ඉදිරිය වාසය කරනවා. දැක්කම උන්වහන්සේ වැඩම කළා අහන මොනවද මේ දැන් කතා කර කර හිටියේ කියනවා ස්වාමීනි මේ අපි කතා කර කර හිටියේ වැඩකට නැති දේවල් මේ කියලා. එන මහණෙනි මේ ජීවිත අවබෝධයේ පිණිස සියල්ල අතහැර පැවදී ඔබ ඔය කතා කරන එක සුදුසු නෑ. ඔබ කල්පනා කරන්න ඕනේ මෙන්න මේක තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍යය. මේක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යය කියලා ඔබ මේකයි කල්පනා කරන්න ඕන කියනවා. දැන් බලන අච්චර ධර්මයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙච්ච අයට පවා නොමග යන අවස්ථා, ධර්මයේ අමතක වෙච්ච අවස්ථා තිබුණා. බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා ආයමත් ඒගොල්ලන්ට සිහි උපද්දවල දෙන්න ඔබ මේ කාරණේටයි පැවිදුණේ කියලා. එකල එසේනම් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ නිසා නුවණින් මෙනෙහි කරන එක්කෙනා මෙන්න මේකයි කියන මේ විදිහට නුවණින් මෙනෙහි කරනකොට ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා කියනවා. උපං ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා, නූපං ආශ්‍රව උපදින්නේ නැහැ. සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. සෝ කිව්වේ තැනැත්තා මෙයයි දුක්ඛාරි සත්‍යය කියලා නුවණින් මෙනෙහි කරනවා. දැන් අපි නොදැන වුණාට දැන් ඔබ සමහර ඔබ ගැඹුරින් කල්පනා නොකළාට පංච උපාදාන ස්කන්ධය අපි මෙනෙහි කරනකට අනිත්‍ය වශයෙන්, ආයතන මෙනෙහි කරනකට අනිත්‍ය වශයෙන්, ධාතු මෙනෙහි කරනකට අනිත්‍ය වශයෙන් මේ මෙනෙහි කරන්නේ මොකද්ද? මේ දුක්ඛාරි සත්‍යය නෝන්නේ විමසන්නේ මේ. ඒ නිසා මෙයි දුක කියලා යෝනිසෝ මනසිකාරී යදිනා නෝනින් මෙනෙහි කරනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක හටගන්න කාරණා කියලා නෝනින් මෙනෙහි කරනවා. ඉතින් ඒක ඒ කියන්නේ තමන් සිහියෙන් ඉන්න කෙනෙක්. නැත්තම් තමන්ට ඒක කරන්න පුළුවන් කම නැහැ. ඇයි තමන් තුල රාගයක්, දේශයක්, මෝහයක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක්, එකට එක කිරීමක්, මාන්නයක්, උඩඟුකමක් ආවොත් තමන් සිහියෙන් ඉන්න කෙනා තමන් දන්නවා. මොකද දන්නේ මේ තමයි දුක හටගන්න හේතු වෙන්නා වූ කාරණා. එතකොට ඒකට කැමති වෙනවද? එයා මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරනවා. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු එකක්. එයා ඒක වර්ධනය කරන්නේ නැහැ එයා. එයා ප්‍රහාණය කරන දුක්ඛ සමුදය. එතකොට එයා ඒකට නෝණින් හොඳට තීරුම් ගත්ත කෙනෙක් එයා. ඊළඟට තියෙනවා අයං දුක්ඛ නිරෝධෝ තියෝනිසෝ මනසිකරෝති. ඒ කෙලෙස් නැතිවීම දුකේ නිරුද්ධ වීමයි කියලා නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා තියෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක් නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාව කියලා එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි නුවණින් මෙනෙහි කරන්නේ. එතකොට අපිට පේනවා මේ චතුරාරි සත්‍ය ධර්මයට ආපු නැති එක්කිනාට නම් මේක අල්ලන්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දැන් මේ සම්මාදිට්ඨියට එන්න හදන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ මේ කියන්නේ. එතකොට සම්මාදිට්ඨියට આવොත් තමයි ඊතුරු මාර්ගංග ඔක්කොම සම්පූර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් උන්වහන්සේ මේක දේශනා කරනවා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතු. ඔය විදිහට නුවණින් මෙනෙහි කරගෙන යනකොට මෙනෙහි කරන කෙනාට තීනි සංයෝජනානි පහියන්ති. සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට අපිට පැහැදිලිව පේන මේ චතුරාරි සත්‍ය අවබෝධයත් එක්ක තමයි මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පටන් ගන්නෙ. ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි මේට තමයි කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා. මේ දර්ශනය කියන සමහර හිතන්නේ මේ ඇහැට පේන එකක් කියලා. අයි අපි දර්ශනය කියන වචනේ ඒකට පාවිච්චි කරනවන්නේ. මෙතන දර්ශනය කියන්නේ ඒක නෙමෙයි. අවබෝධය. දැන් මේ කියනකට තේරෙන්නේ නැති. දැන් මේ තමයි දුක නම් වාරි සත්‍ය කියලා නෝනින් මෙනෙහි කරන්න අවබෝධයක් ඕනේ නේද යාට ඒකන. මේ තමයි මේ දුක හට ගැනීම කියලා ඒ තමන්ගේ සිටේ හට ගන්නා වූ කෙලෙස් ගැන නෝනින් දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේ තමයි දුක්ඛ නිරෝධය කියලා දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. මේ තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධයට එන්නේ කවුද? යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා විතරමයි. වෙන කෙනෙකුට එතනට එන්න පුළුවන් කමක් නැහැ. යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනා තමයි ඒ අවබෝධයට එන්නේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට දැන් ධර්මයේ තුලින් මුණ ගැහෙනවා. අපිට අනාගතයේ ගත්තොත් තියෙම ඉඩක් තියෙන්නේ, අපි ගත්ත තිබුණොත් ඉඩක් තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 80. එදාට වුණත් යෝනිසෝ මනසිකාරය නැත්තම් එදාත් ෆේල්. එදාටත් බෑ. යෝනිසෝ මනසිකාරය නැත්තම් අදත් බෑ, හෙටත් බෑ. එහෙනම් පුළුවන්කමක් තිබුණොත් තිබෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තිබුණොත්. එහෙනම් තේරුම් ගන්න ඔබ සම්පූර්ණයෙන්ම තමන්ගේ දක්ෂතාවය මත තියෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මුණ ගැහුණට පස්සේ සම්පූර්ණයෙන්ම දියුණු තිබෙන්නේ කුමක් මතද? තමන්ගේ දක්ෂතාවය මත විතරමයි. තමන් දක්ෂණම් කරන්න පුළුවන් ඒක. තමන් නෝනින් විමසනවා නම් පුළුවන්. තමන් ඒ කාරණයට දක්ෂ නැත්තම් ඒ අවස්ථාව තමන්ට අහිමි වෙලා යනවා. ලෝකෙ වැඩිපුර තියෙන්නේ ඒ අවස්ථාව අහිමි වීම. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවෙනි එක පෙන්වා දෙනවා, සංවරා පහතබ්බා. ආශ්‍රවයන් සංවර වීම තුල ප්‍රහාණය කළ යුතුයි. ඒ තමයි ඉද වික්කවේ බික්කු පටිසංඛා යෝනිසෝ චක්කුන්ද්‍රිය සංවර සංඋතෝ විහෙරති. නෝණින් විමස විමසා ඇස නැමති ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. එතකොට ඇස නැමති ඉන්ද්‍රිය අසංවරව වාසය කරද්දී හටගන්නා ආශ්‍රව හටගන්නේ නැහැ. ඇස අසංවර කරගත්තොත් තමයි එහෙනම් අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව ඔක්කොම හටගන්නේ. ඒ නිසා ඇස අසංවර කරගන්නේ නැතුව ඇස සංවර කරගන්න ඕයා. එයා ඇහැට පේන සියලු දේවල් බලන්න යන්නේ නැහැ. ඇහැට එක එකව පේනනේ, පින්තූර පේනවා, පොත්පත් පේනවා, පත්‍ර පේනවා, කැලෑ පත්‍ර පේනවා, නින්දා පේනවා, ප්‍රශංසා පේනවා, අපහාස පේනවා. මෙයා මේ ඔක්කොම බලන්න ගත්තොත් මොකද වෙන්නේ? ඇහෙන ඇහැ අසංවර වෙනවා. ඇහැ අසංවර වෙච්ච ගමන් කවුද කිලුටු වෙන්නේ? ඒ පුද්ගලයාමයි කිලුටු වෙලා යන්නේ. එතකොට සංවර වීම තුළ කිලුටු වෙන්නේ. ඊළඟට කන සංවර කරගත්තාම කන අසංවර කරගැනීමෙන් අටගන්න ආශ්‍රව අටගන්නේ. කලින් එක එක වහන්න ලැබෙනවනේ. කලින් අහන්න ලැබෙනවා, හොඳ අහන්න ලැබෙනවා, ධර්මීය අහන්න ලැබෙනවා, අධර්මීය අහන්න ලැබෙනවා, නින්දා අහන්න ලැබෙනවා, ප්‍රශංසා අහන්න ලැබෙනවා, උපවාද අපවාද අහන්න ලැබෙනවා, කයි කතන්දර අහන්න ලැබෙනවා, ඕපදූප අහන්න ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම ඇසිය යුතුයි අපේ. නෑ, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සංවර කරගන්න ඕනේ. දැන් ওই දෙතිස් කතා එපා කියලා තියෙන එකනේ. ඇයි ඒකෙන් කන අසංවර වෙනවා? අසංවර වෙච්ච ගමන් යාට නූපං ආශ්‍රව උපදිනවා. ඒක වළක්වන්නයි තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එනේන කුණු ගොඩවල් ගන්න නැතු ඉන්න. එතකොට එයා තමයි කන සංවර කරන එක්කෙනා. කන සංවර කරන එක්කෙනා ඊට පස්සේ ඒ කන සංවර වීම තුළ හටගන්නා වූ ආශ්‍රව හටගන්නේ. නමුත් කන අසංවර වීම කියන එක අයෝනිසෝ මනසිකාට වැටෙනවා කියන එක පින තියෙන කෙනාට උනත් වෙන්න පුළුවන්. අර දේවදත්ත 500ක් කඩාගෙන යනකොට දේවදත්ත 500ක් රවට්ටලනේ එකක් යන්නේ. ඒතර දේවදත්ත කල්යාණ මිත්‍යා කියලා නේ හිතුවේ. දේවදත්තට අහගෙන ඉන්න කියනවා. එතකොට මොකද වෙන්නේ මේගොල්ලන්ගේ කන? ඔව්, ඒ කනට වැටෙන්නේ සම්පූර්ණයෙන්ම බුදුරජාන් වහන්සේට විරුද්ධ දේවල්නේ. දන්නේ නැහැනේ මේගොල්ලෝ. එතකොට බුදුරජාණන් වහන්සේ සරියුත් මොග්ගලන් රහතන් වහන්සේලාට කතා කරලා කියනවා සාරිපුත්තු මොග්ගල්ලාන වහාම ගිහිල්ලා අර කට්ටිය බේරගන්නයි කියනවා. අමාරුවට ඉස්සර වෙලා. ඇයි? අසත්පුරුෂය ගොඩට ගියාට පස්සේ හොඳ කෙනත් අසත්පුරුෂ වෙලා යනවා. එතකොට සංවරකම කියන එක තේරුම් ගත්ත එක්කෙනාට නම් මුකුත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නාසියත් එහෙමයි. නාසිය අසංවර වුණොත් හටගන්නවා ආශ්‍රව. ඒ නිසා නාසිය සංවර කරගන්න ඕනේ කියනවා. දිවත් එහෙමයි. දිව අසංවර වුණොත් ආශ්‍රව හටගන්නවා, නවත්තන්න බෑ. මස් කෑමේ ගිජු වෙච්ච මිනිස්සෙක් ඉතින් හැමදේම මස් කනවා. නිකන් මස් නැත්තම් සත්තු මරාගෙන කනවා. දවසක් මේ මිනිස්යා මොකද කළේ? බලන්න මේ දිව අසංවර කරගෙන ඉන්න නිසා වෙන විපත. මෙයා මොකද කළේ? ගිහිල්ලා දැන් බැලුවා, ඉදා කන්න බීලා ගියා ගෙදර. ගිහිල්ලා බැලුවා කන්න මස් නැහැ. මෙයා කෙලීම ගියා ගවය බැඳලා හිටියා. ගියා ඇද්ද දිව කැපුවා. කපලකෝ දීපංගු වෙලා මේක. දුවෙලා දුන්නා. ඒ මස් කෑල්ල කටට ගන්නකට එයාගේ දිව ගැලවිල වැටලා තියෙනවා. අතීත සිද්ධීන් මේ මොකක් අසංවර කරගෙනද? දිව අසංවර කරගෙන. එතකොට මේ අසංවර කරගැනීමෙන් හටගන්නා වූ ආශ්‍රව හටගන්නවා. ඒක වළක්වන්න තියෙන මොකෙන්ද? දිව සංවර කරගැනීමෙන්. කයත් එහෙමයි. කය අසංවර කරගත්තොත් නූපන් ආශ්‍රව වැඩෙනවා. නූපන් ආශ්‍රව වැඩ වර්ධනය වෙනවා. ඒ නිසා කය සංවර කරගැනීමෙන් ඒ ආශ්‍රව වර්ධනය වෙන්නේ නැහැ. ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට මනස. දැන් මනසට එනවනේ එක එක අරමුණු. මනස සංවර නොකළොත් අසංවර වීමෙන් හටගන්න ආශ්‍රව වැඩෙනවා. එතකොට ඒක නොවැඩෙන්නේ නම් මොකද කරන්න ඕනේ? මනස සංවර කරන්න ඕනේ. දැන් එතකොට බලන්න අර චතුරාරි සත්‍ය මානසිකාර කිරීම තුලත් දර්ශනෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන මොකෙන්ද? ඔව්, ඉන්ද්‍රිය සංවරය තුළින්. ඇස, කන, නාසය, දිව, කය, මනස. හැබැයි සතිපට්ඨානේ හිත පිහිටුවාගෙන ඉන්න එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඇයි? දැන් ඇහෙන් රූපය දකිද්දි තමන්ගේ හිතට වෙනදී සිහියෙන් ඉන්නකට දන්නවනම් එයා වහම සංවර කරගන්නෙත් දැහැ. සංවර කරගන්නවාමයි. කණෙන් ශබ්දි අසද්දි තමන්ට වෙනදී තමන් දකිනවනම් තමන් සංවර කරගන්නවාමයි. නාසයෙන් ආග්‍රහණි කරද්දි, දිවෙන් රස විඳිද්දි, කයෙන් පාස ලබද්දි තමන් දන්නවනම් සංවර කරගන්නවාමයි. මනසට අරමුණක් එද්දි මේක ද්වේෂයයි, මේක කෙලෙස්, මේ අකුසල, මේව දුරුකළ යුතු දෙයි කියලා තමන් 100න් ඉඳලා දැක්කනම් එයා ඒක වර්ධනය කරන්නේ නැහැ. එයා මොකද කරන්නේ? සංවර කරනවා. ඒක වර්ධනය වෙන්න දෙන්නේ නැහැ. ඒක මඟ හරිනවා. එයා සංවර කරනවා. එතකොට මේ සංවර කිරීමෙන් තමන් විනාශී කරා යන අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ගෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමතැනම මේ සංවර වීම ගැන හැමතැනම කතා කරලා තියෙනවා. ඔබ දන්නවා ඇති ධම්මපදයේ තියෙනවා චක්කුණා සංවරෝ සාදු, සාදු වාචාය සංවර. ඇස සංවර වීම කොයිතරම් හොඳද? සාදු වාචාය සංවරෝ, වචනේ සංවර වීම කොච්චර හොඳද? මනස සංවරෝ සාදු, මනස සංවර වීම කොයිතරම් හොඳද? සාදු සබ්බත්ත සංවරෝ, හැමතැනදීම සංවර වීම කොයිතරම් හොඳද? සබ්බත්ත සංවරෝ භික්ඛු, හැමතැනදීම සංවර වෙච්ච භික්ෂුව සබ්බ දුක්ඛා පමුච්චති, හැම දුකින්ම නිදහස් වෙනවා. එහෙනම් මේ සංවර වීම කියන එක අපේ ජීවිතවලට බොහෝම පිහිට වෙන එකක්, බොහෝම උපකාර වෙන එකක්. මොකද හේතුව මේ සංවර වීම නැතිවීමෙන් ඇති වෙන ප්‍රශ්න සමහර විට නිරයෙන් තමයි සමන් නවතින්නේ. එක්ක තිරිසං අපාය තමයි නවතින්න වෙන්නේ. අසංවර වෙලා ඒ ආශ්‍රවයන් යන්න ඉඩ දුන්නා. එතකොට ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පටිසේවනා පහතබ්බා, නෝනින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු. මේකේ තියෙනවා ඒ භික්ෂුවට විශේෂයෙන් මේකේ තියෙන්නේ චීවරම් පටිසේවති. සිවුරු සේවනය කරනවා කොහොමද? යාවදීව සීතස්ස පටිගාතාය, සීතල දුරු කිරීමට. උන්නස්ස පටිගාතාය, මෝස්නේ දුරු කිරීමට. ඩන්ස මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටිගාතාය. බව මැසි මදුරු අව් වැසි සුලං සර්පාදීගෙන් වෙන පීඩා දුරු කිරීම පිණිස. ඊළඟට යාවදීව හිරිකෝපීන පටිච්චාදි නැත්තං ලැජ්ජා බය ඇති වෙන තැන් වසා ගැනීම පිණිස. එතකොට සිවුරු පෙරීමේ අරමුණ එච්චරයි. සිවුරු පොරවන්න එතකොට සමාජ ගෞරව ලැබීම පිණිස නෙවෙයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස සිවුරු දරනවා නෙවෙයි. සිවුරු දරන හේතුව තමයි මේ තියෙන්නේ. එතකොට සිවුරු පොරවද්දී මේ නුවණින් මේක මතක් වුණොත් එයා සිවුරු පෙරීමේ අර්ථය තුල රැඳිලා ඉන්නවා. ආහාර ගැනීමක් තියෙනවා. ආහාර ගන්න එක්කෙනා නුවණින් ඉමුස ආහාර ගන්නවා. කොහොමද නුවණින් ආහාර ගන්න? නේව දවාය. ඔව්. ජවයේ පිණිස නෙවෙයි. න මදාය. මත් වීම පිණිස නෙවෙයි. න මණ්ඩනාය. සැරසීම පිණිස නෙවෙයි. න විභූෂණාය. වඩා සැරසීම පිණිස නෙවෙයි. යාව දිවි මස්සකාය සිටියා. මේ කය පවතන්න. යාපනාය. යැපීමට. විහිසු උපරත්‍ය. විහිස නැති කරගන්න. බ්‍රහ්මචර්යානුග්‍රහය මේ උතුම් ආර්ය මාර්ගයේ අනුග්‍රහ පිණිස. ඊළඟට පැරිණි වේදනා නැති කර ගැනීමට, අලුත් වේදනා නූපද වීමට, ජීවිත යාත්‍රාව පහසුවෙන් අරගෙන යන්නයි. ඔච්චරයි කියනවා කෑමට. එහෙම නැත්නම් අපිට මේ ආහාර ගැනම කතා කර කර කාපනා කර කර ඉන්න වෙනවා. අද හරි නෑ කෑම. ගල් හැපුණා. ලුණු මදි. ආහාරය නම් හොඳයි. ඒක මනෝපෝෂිතේද? ගෝපාලක උපෝසතේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ගොපල්ලා හරක් පට්ටිය අරගෙන ගිහිල්ලා කල්පනා කරනවා. ඔව් ඊ අසවල් දෙන තනකොළ කැව්වා. අද අසවල් දෙනක තනක හිටපු හිදික්කන් යන්නේ. අර අර පැත්තේ එකන්ගේ වතුරක් තියෙන තනකොළක් තියෙනවා. කල්පනා කරනවා සිල්ගත් වික්කන අර කෑම හරි නෑ. තී ටිකක්වත් නෑ. අතෙන්ට ගියොත් නම් හොඳට කන්න පුළුවන් හම්බෙන්න ඉන්න පුළුවන් හොඳට. අන කොහොමද හරි වැඩසටහන කොහොමද හරි ෂෝක් කියලා. මොකද මේ? ඔව් හරි ෂෝක් කින හොඳට තිබ්බ කින කෑම වීම අයිස් ක්‍රීම් තිබ්බයි කියන. එතකොට මේ වැඩසටහන කොහොමද කියලා හම්පස්සේ යාට මතක් වුණේ මොකද්ද? ආ. ඒක යට වෙන්නේ ප්‍රතිවීක්ෂා කළාම. ඒකට තමයි ප්‍රතිවීක්ෂා තියෙන්නේ. එයා නෝනින් විමසලා තමයි ඒක පරිහරණය කරන්නේ. ඊළඟට තියෙනවා සේනාසන පරිහරණය කරනකට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි හොඳම කතාව අදාළේ. මොකද්ද? ඔව් මට වාඩි වුණාට පස්සේ මං ඉන්න තැන තෙමෙන්නේ නැත්තම්, මගේ දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් මට හිත නැති කිව්වා. එතකොට පැහැදිලිව පේනවා මේ අසපුවක් සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකද්ද කියන එක. මොකද්ද අර්ථය තියෙන්නේ? මේ තියෙන්නේ. ඔව් යාවදේව සීතස්ස පටිගාතා, සීතලෙන් වලකින්ද, උණුසුමින් වලකින්ද, ඊළඟට මැසි මදුරු වගේ වෙන පීඩා වලින් වළකින්නේ, ඊළඟට අවැසි වලින් වළකින්නේ, ඊළඟට ඍතු විපර්යාසයෙන් වෙන පීඩා වලින් වළකින්නේ. පටිසල්ලානාරාමත්තං භාවනාවට අනුග්‍රහ පිණිස. භාවනාවේ ඇලී වාසය කරන්නේ කුටියකට යන්න තියෙන්නේ, අසපුවකට යන්න තියෙන්නේ. එහෙම නැතුව ඒවමේ අයිතිවාසිකම් කියාගෙන කෑ ගහන්න නෙමෙයි. ඒ යන්න තියෙන්නේ මෙච්චරයි. එතකොට එයා තමයි නුවණින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන ඒ ආශ්‍රව ප්‍රහාණය කරන එක්කෙනා. ඊළඟට බෙහෙත් හේත්. දැන් බේදක් හේතක් ගත්තාම එයා ඒ බේත හේත ගත්තා. එතනින් ඒක ඉවරයි. මේක නැත්තම් පෑය 24ම ශරීරයේ චෙක් කර කර ඉන්න ගියොත් බෙහෙත් ගැනම කල්පනා කර කර ඉන්න. එහෙමයි නැද්ද? හැම තිස්සෙම එයා ගොළුවේ තියෙන මොකද්ද? අසනීපමයි, බෙහෙත්මයි, එක විටමින්මයි. ඒ මොනවා හරි ඒ කල්පනා කර කර ඉන්නවා මිසක් අර බෙහෙතක් හේතක් ගත්තා ඉවරයි ඒක. මොකද හේතුව? මේ ශාරීරික උපන් වේදනා නැති කරගන්න මම බෙහෙත ගත්තා. ඊට බෙහෙත පස්සේ ඉවරයි. ඊට පස්සේ බෙහෙත් කරගහගෙන ඉන්නේ නැහැ. ඉතින් එතකොට මේ විදිහට නෝණින් විමසන එක්කිනා තමයි ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්නේ. සිව්පසේ නෝණින් පරිභෝග කිරීමෙන් තමයි මේ පටිසේවන පහතබ්බා සිව්පසේ නෝනින් පරිභෝග කිරීමෙන් ඒ සිව්පසේ නිසා උපදින්නා වූ ආශ්‍රව උපදින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයෙන් හැදෙන කෙනෙකුට නම් හැදෙන කෙනෙකුට නම් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. නෝණින් විමසලා නෝණින් විමසීමසි විවසීමෙන් ප්‍රහාණය කළොත් ඊටමද සීතලට අහු වෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. රස්නෙට අහු වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. බඩගිනි ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පිපාස ඇති වෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි. මදුරු කනෝ. දැන් සමහර අවස්ථාවල එක මදුරුවෙක් ඇති අපේ දේශීය අවසන්න. එක මදුරුවෙන් නැත්නම් මැසියකට බැරිද? පුළුවන්නේ. ඒතර ඉවසීම පුරුදු කළොත් තමයි කියන්නේ ඒකෙන් අපිට ගැලවෙන්න තියෙන්නේ. ඊළඟට දුරුත්තානං දුරාගතානං වචනපතානං නරක විදියට නරකාකාරයෙන් පැමිණිච්ච නිന്ദා පහස ඉවසන්න කියනවා. ඉවසීමෙන් කියනවා ඒක ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට ඒ නිന്ദා පහස වලට එකක් එකක් ගන්න උත්තර දී ගන්න කිව්වොත් මොකද වෙන්නේ? පැටලි පැටලි ඉවසන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඉවසන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වට හොඳ ලස්සන උපදේශ දීලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේව සොයාගෙන ආව බමුණෙක් අක්‍රූස බහරද්වාජ කියලා. හොඳටම බැන්නා උන්වහන්සේට. නිന്ദා පහස කළා. අහගෙන හිටියා. ඉඳලා ඇහුවා, "ඔබ නෑදෑගම් වල යනවද?" කියලා ඇහුවා. "යනවා" කිව්වා. "කැවිලි පිළි අරන් යනවද?" කියලා. "ගෙනින්නවා" කිව්වා. දුන්නට පස්සේ ඒගොල්ලෝ ඒක එපා කිව්වොත් ඔය අපි කනවා කිව්වා. කිව්වා එහෙනම් ඔබ ගිනාපු ඔය කැවිලි පෙවිලි ටික මට එපා කිව්වා. ඔව් ඔබම අනුභව කරගන්න කිව්වා ඔක. මගේ ක්‍රමිත ඒකයි. ඔව් යමෙක් යම් අපහාස කරනොත් ඒගොල්ලෝ මේක වළඳන එකයි ඇත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි අපිට ඒක ලස්සනට කියා දුන්නේ. ඉවසීම කියන්නේ ඒකයි. හරි ලස්සන දෙක කියනවා. යම් කිසි කෙනෙක් කිපුණ කෙනාට පෙරලා කිපෙනවා නම් බෙදාගෙන වළඳන කෙනෙක්. දේශකරන කෙනාට පෙරලා දේශ කරනවා නම් බෙදාගෙන අනුභව කරනවා. වෛර කරන කෙනාට පෙරලා වෛර කරනවා නම් බෙදාගෙන අනුභව කරනවා. මම නම් කැමති නෑ බෙදාගෙන අනුභව කරන්න. එතකොට මේක තියෙන එකයි නරක විදියට ඒ වචන පත එනකොට මොකද යා කරන්න ඕනේ? ඉවසන්න ඕනේ. උප්පන්නානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං. මේ උප්පන්නව ශාරීරික දුක් වේදනා එනවා. ඌවස ගන්න බැරි අමාරු කටුක කරකස ප්‍රාණේ නිරුද්ධ වෙන ආකාරයේ කායික වේදනා ආවත් ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ කියනවා. ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඉවසීම තුල තමයි එයාට ඒ හට ගන්න තියෙන ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ විදියට මේ ඉවසගෙන වාසය කරනකට හට ගන්නෑ. නැත්තම් ඉවසුවේ නැත්තම් ඒ වයිදී ආශ්‍රව වඩා වර්ධනය වෙනවා. ආශ්‍රව වඩා වර්ධනය වෙනකොට එයාට තියෙන්නේ මහා පීඩාකාරී දෙයක්. එතකොට ඉවසනකට ඉවසීම නිසා නවයෝසීමෙන් හටගන්න හැම ආශ්‍රයක්ම ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා අර ඉවසිය යුතු දේවල් වලදී ඉවසන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමේච භික්කවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා මහණෙනි මේ ආශ්‍රවයන් අතර නුවණින් සලකා පරිවර්ජණය කිරීම. පරිවර්ජණය කියන්නේ ආශ්‍රයට යන්නේ නැතුව අත්හැරීමෙන්. ආශ්‍රයට යන්නේ නැතුව අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රය. මේකේ තියෙනවා පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්ින් පරිවර්ජ්ජේති. දැන් ඒ කාලේ ගොඩක් පයින්නේ ගමන තිබුණේ. ඉතින් යනකට කැලෑවද පාරවල් හම්බෙනකොට මෙයා ඉන්නවා තනි ඇතා. චණ්ඩ හස්තිය. ඒතර මියා නෑ මම බය නෑ මං සිල්වත් කෙනෙන්නේ. ඔව් එත් යනවා ඉස්සරහට. එතකොට නෝණින් විමසලාදී. එයා හිතන්නේ එයාගේ සීලය නිසා ඔක්කොම සරෙන්ඩර් වෙලා තියෙන්න ඕනේ. ඔක්කොම දමණය වෙන්න ඕනේ කියලා. ඒක තමයි එයාගේ තියෙන අයෝනිසෝ මනසිකාරය. එයා ගිහින් අපරාධය අර සතාගෙන් මැරුම් කනවා. නෝණින් විමසනවා කියන්නේ ඒක නෙමෙයි. චණ්ඩහස්තියා නෝණින් විමසා පරිවර්ජණය කළ යුතුයි. ඒ පාර යන්නේ නැතුව වෙන පාරක යන්න ඕනේ. එතකොට චණ්ඩ අස්වැයා සමහර අස්සෝ ඉන්නවා කියනවා සැඩ අස්පයෝ. ඔය රැළින් පැනපු අස්පයෝ. එදල මිනිස්සු දැක්කහම මිනිසුන්ට හිරි අර කරනවා. ඉතින් මෙයා මොකද කරන්න නූනේ සලකන්නේ කෙනා? ඒ මාර්ගයෙන් මග ඇරලා යන්න ඕනේ. මං හොඳටම දන්නවා මේ ඒ නුවණින් සලකා කරන්න ඕන දේ කලේ නැත්තම් ඔය කොටි ගහන කාලේ අපි අඳුරන එක පවුලක් තිබුණා. තාත්තයි අම්මයි ඔය දරුවෝ කීප දෙනෙක් හිටියා. ඉතින් මේ අනතුරෙද්දි LTT ප්‍රදේශයක අනතුරෙද්දි ඒ අම්මයි දරුවෝ ටිකයි කිව්වා තාත්ති අපි ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉක්මනට පැනලා යන්. මේ ඉදකණන් දීපල ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ කිව්වා දැන්. තාත්තා කිව්වේ මොකද්ද? උඹලා පළැල්ලා කිව්වා. මම මේ කාලයක් තිස්සේ මේ මිනිස්සු අඳුරනවා මට නම් මේ මිනිස්සු මොකුත් කරන්නේ නැහැ කිව්වා. අරගොල්ලෝ යෝනිසෝ මනසිකාරය දෙනවා. ඒගොල්ලෝ කල්පනා කළ කරන්න දෙයක් නැහැ. අතර හවුච්ච දේ අරගෙන පැනලා ගියා. ඒ අම්මයි පවුලේ ටිකයි අදත් හොඳට ජීවත් වෙනවා. තාත්තට මොකද වුනේ? පහුදා LTT කාර්යාව මරලා දැම්මා. දැක්කද නුවණින් නිමසා දුරුකල යුතු එක දුරු නොකිරීම. ඊළඟට සැඩ ගොනා සමහර තැන්වල මේ ඉන්න පුළුවන් දරුණු ගොන්නු සැඩ බල්ලා ඒ වගේ තියෙනකට ඒක පෙනිපෙනි යන්න එපා කියනවා. නෝනින් විමසා ඒක මගහරින්න කියනවා. ඒ වගේම මේ භයානක සර්පයක් දැක්කාම මට සර්පිය ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම යන්න එපා කියනවා. මගහරින්න කියනවා. ඊළඟ කාණු ඊළඟට මේ මොනවාද මේ කටුලැහැ ඔය ප්‍රපාත මේව වලවල් මේව දැක්කාම මගහරලා යන්න කියනවා. ඒක තමයි කියනවා එතනදී කරන්න තියෙන දේ නෝනින් විමසලා. ඒ වගේමයි කියනවා තමන්ට ගැළපෙන්නේ නැති තැන්වල ඉන්න එපා කියනවා. තමන්ට ගැළපෙන්නේ නැති වල තැන්වල ඉන්නේ නැතුව ඒක නෝනින් විමසලා මගහැරලා යන්න ඕනේ කියනවා. මගහැරලා යන්න ඕනේ කියනවා. මතකද ඒකට අයිති එකක් නේ අකාල වීති සංචාරයේ කාලේ තියෙන්නේ. අපි ගත්තොත් තුන් රෑ 30 නැවිදිනවා. බෝකු ගාන වාඩිලා ඉන්නවා. මොන හරි හොරකමක් වුණත් අහු වෙන්නේ කාවද? අරයා තමයි අහු වෙන්නේ. ඇයි ඒ? නුසුදුසු තැන සිටීම. ඉතින් නෝනින් විමසලා යා ඒ තැන්වල ඉන්නේ නැහැ. අතාරිනවා. ඊළඟට තියෙනවා පාප මිත්‍රයා. අතාරින්න ඕනේ. මොකද පාප මිත්‍රයා ඇසුරු කරන්න ගියොත් නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේවත් මිනිස්සු සලකනවා පවිටු ගුඩේ දාලා. යහපත් කෙනා නුවණැති කෙනා සිල්වත් ගුණවත් කෙනා පවා ඒ ගුඩට ඇසුරු කළොත් එහෙම ඒ ගුඩේලා තමයි සලකන්නේ. ඒ නිසා ඇසුරු කරන්නේ නැතුව පාප මිත්‍රයා අසත්පුරුෂයා අයින් කරන්න කියනවා. එතකොට මේ වගේ පාප මිත්‍රයන් නුවණින් විමසා තමන්ගේ ඇසුරෙන් බැහැර කිරීමේ පවිටු පුද්ගලයන්ව උපන්නා වූ ඒ බැහැර නොකිරීමෙන් හටගන්න ආශ්‍රමකවත් හටගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ බැහැර කිරීම නිසා උපදින්න තියෙන ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. එතකොට මේ විදිහට තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවල මේ දේශනා කරන දේවල් හරියටම අපි අනුගමනය කළොත් අපිට බොහොම කරදර අඩු ජීවිතයක් නේ තියෙන්නේ. දැන් කරදර ඇති වෙන්නේ මේ දේවල් වලට පැටලී සිටීමෙන් සම්බන්ධ වීමෙන්. ඒ සම්බන්ධ නොවී හිටියාම කරදර හටගන්නේ නැහැ. කරදර වලින් බේරිලා ඉන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විනෝදනාපහතබ්බා මේක සම්පූර්ණයෙන් අභ්‍යන්තර එකක්. සතර සතිපට්ඨානී වාසය කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන්. මොකද්ද? නුවණින් විමසා බැහැර කළ යුතු, දුරු කළ යුතු ආශ්‍රව. ඒ තමයි කාම විතර්කය. නාදි වාසීති යයි නුවණින් විමසලා ඉවසන්නේ ඒක. ඒ කියන්නේ ඒක හිතින් පිළිගන්නේ නැහැ. පජහති අත්හරිනවා. විනෝදීති දුරු කරනවා. භ්‍යන්ති කරෝති අභාවයට පත් කරනවා. අනභාවං ගමීති ආය හටගන්න නැති වෙන්න පත් කරනවා. එතකොට එයාට හටගන්නව නම් ලාමක කාම විතර්කයක් එයා ඒක දුරු කරන්න ඕනේ නෝනෙන් ඉමසලා. දුරු කරේ නැත්තම් මොකද වෙන්නේ? ඔව් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා උන්වහන්සේ උපමා කරලා තියෙනවා මේ හමුදාවට බෙදිච්ච සිබල වගේ උපමා කරලා තියෙනවා භික්ෂුව යෝදා ජීව සූත්‍රය කියලා. ඒකේ තියෙන ඔන්න හමුදාවට සිබලෙ බැඳෙනවා. බැඳිලා ඔන්න යුද්ධෙට යනවා. යනකොට ඔන්න ඈත ඇහෙනවා බෙරහඬ. බෙරහඬ ඇහෙනකොටම මෙයා තැති ගන්නවා. බය වෙනවා. මල පහ වෙනවා. බයටපත් වෙලා. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? මෙයාට ඉන්න බෑ සීනාවේ. එයා පැනල යනවා. ඒ වගේ කියන ඔන්න මහාන වෙනවා. මහාන වෙන්නේ මේ කෙලිස් නසන්න. මහාන ටික කාලයක් යනකොට මෙයාට ආරංචි වෙන අන්න උඹේ යාළුව බැන්දා. ඔන්න අසවල්ලයි හොඳට ඉන්නවා. මෙහෙම ඉන්නවා. ඔන්න අහන්න හම්බ වෙනවා. දැන් මේ අහන්න හම්බ වෙනකොට මේවා මෙයාට මොකද වෙන්නේ? මේ ශබ්දෙන් යහන්නේ. අර බෙරහඬ වුණාම අර සෙබ්බලත් ඇති ගන්නවා වගේ මෙයාට මේ කාම විතරක උපදින ශබ්දය හිච්ච එකම මොකද වෙන්නේ? මෙයාට කාම විතරක උපදින්න පටන් ගන්නවා. අනේ මම මේ තනි වෙලා කරගත්ත එක. ඊට පස්සේ මොකද වෙන්නේ මෙයාට? මෙයාට මේ සිවුරේ හිත පිහිටන්න තියනවා. ඊට පස්සේ සිවුරු ඇරලා යනවා. සීනාවෙන් පැනලා ගිය සෙබ්බල වගේ කියනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයා එහෙම ඒකට කම්පා වෙන්නේ නැහැ. සෙබලෙක් ඉන්නවා. ඒ සෙබල තව ඉස්සරහට යනවා. යනකොට ඈත පේනවා අර විරුද්ධ ජනකායේ සතුරු බලවේග එනවා. එන ඒගොල්ලෝ කොඩි උස්සගෙන එනවා. එතකොට ඈතට පේනවා ඒ කොඩි. පේනකට මොකද වෙන්නේ? මෙයා තැති ගන්නවා. බය වෙනවා. බය වෙලා මෙයාට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? සීනාවෙන් පැනලා යනවා. මේ වගේ තමයි පැවිදිච්ච කෙනාට ආරංචින මෙහෙමයි මෙහෙම ඔන්න යාළුව මෙහෙම වුණා කියලා ගණන් ගන්න නෑ මෙයා ඒක. නමුත් මෙයා යනකොට මෙයා ටෙස්ට් දෙකට දකින් ලැබෙනවා. ඒගොල්ලෝ ලස්සන සැරසිලා සන්තෝෂින් යනවා පේනවා. හිනාවෙවි යනවා පේනවා. ඒතර මෙයා පේනකොට මෙයා අයෝනිසෝ මනසිකාරිය දෙනවා. එතකොට මොකද වෙන්නේ? නූපන් කාමය හට මට තිබුණනේ මෙහෙම කරන්නේ. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරිය දෙන්න ලොකු දෙයක් ඕනේ නැහැ. අයෝනිසෝ මනසිකාරිය දෙන පුද්ගලයාට පොඩි දෙයක් ඇතියි. එක තැනක තියෙනවා මේ පොඩි හාමුදුර කෙනෙක් මේ වටාපතකේ පිරිකර වගේක් අරගෙන ලොකු හාමුදුරන්ට පූජ කරන්නේ. සයිලොන්න පූජ කළා. ලොකු හාමුදුර පිළිගත්තේ. ඉතින් උන්වහන්සේගේ අල්පේච්ඡකමට ඒක පිළිගත්තේ නැත්තේ. එතකොට පොඩි ස්වාමීන් වහන්සේ හිටියේ මොකද්ද? මේ තරහට තමයි මේක කළේ කියලා. මොකද අයෝනිසෝ මනසිකාරය තරහට තමයි කළේ. ඉතින් නමුත් ඉතින් යාට සිද්ධ වුණා මේ පවංග ගන්න. ලොකු හාමුදුරන්ට පවංග ගහින් ඉත කාර්තනා කළා. මං ගෙනාවු පිළිගර පිළිගත්ති නෑ. මට වැඩක් නෑ මෙහි ඉඳලා. දැන් මේ හිතන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන මට වැඩක් නෑ මම යනවා. මං ගිහිල්ලා වෙලිහිල් දාමක් කරනවා. වෙලිහිල් දාමක් කළා මං කුඹුරු කැල්ලක් ගන්නවා. ඊට පස්සේ මං තව ටික එක දිනු කළා. හරප්පට්ටියක් ගන්නවා. ඒකත් මං තව ටිකක් දිනු කළා. කසාදයක් බඳිනවා. ඊට පස්සේ මම ළමයි වඩාගෙන මං එනවා පිරිකර අරගෙන අපි ලොකු හාමුදුරංග බලන්න. පෙන්නන්න එදා මම මේ පිරිකර පිළිගත්තේ නැති නිසා ඔන්න මම ආවා කියලා. එතකොට බැරි වෙලාවත් හාමිනේගේ අතින් වරදක්වත් තෙල ළම ආචාර්යරුනුත් එහෙම ළමයා ලොකු හාමුදුරු විසරා කියලා බලන්නේ මං දෙනවා පාර කියලා අර වටාපතින් ලොකු හාමුදුරින් ඔලුවට ගැහුවා. ලොකු හාමුදුරු මොකද්ද කිව්වේ? පොඩි නම හාමිනේට ගහන්න බැරි වෙච්ච එකද මට ගෙහිවි කියලා ඇහුවා. එතකොට දුවන් ලෑස්තුණා අල්ලගත්තා. අල්ලන් කිව්වා ඕක තමයි අයෝනිසෝ මනසිකාරය. ඕක අයෝනිසෝ මනසිකාරය ඕක නැති කරගන්නයි කිව්වා. එතකොට අපිට පේනවා මේ කාම විතරකේ හටගත්තාම ඒ කාම විතරකේ අත්හැරියේ නැත්තම් නූපන් ආශ්‍රව උපදිනවා. උපන් ආශ්‍රව වැඩෙනවා. ඒ නිසා කාම විතරකේ අතාරින්න කියනවා. ඊළඟට අතාරින්න කියනවා නෝනින් සලකලා ව්‍යාපාද විතරකේ. දැන් කාමී විතරකේ අතාරින්න හොඳම දේ තමයි කාමයන්ගේ ආදීනව මෙනෙහි කිරීම. කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන එකට පුළුවන් හොඳට කාම විතරක අතාරින්න පුළුවන්. අර ඒක තැනක තියෙනවා මේ දැලිකුණු ගාගෙන ධර්මිතියක් අරගෙන වැද්දෙක් වගේ මිනිස්සෙක් කෙනා මේ පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉස්සරහට මේ ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සයාගේ විරූපී බව දැකලා hina වෙන්න ගත්තා. ධර්මිතිය පැත්තකින් දෙල මේ ස්වාමීන් වහන්සේ ළඟට මේ මිනිස්සයා ගියා. ගිහලෙව පොඩි හාමුදුරනේ ඔබ වහන්සේලා මේ හඳ අතගාලා තියෙනවද කියලා. අනිත් නෑ කි. මම 이르දි බලෙන් හඳ අතගාපු කෙනෙක් කිව්වා. ඔබ වහන්සේලා සූර්ය මඩල අතගාලා තියෙනවද කියලා නෑ. මම ඔය වගේ සිවුරක් පොරවගෙන 이르දි බලෙන් හිරු අතගාපු කෙනෙක් කිව්වා. බලන්න කිව්වා කාමයේ විසින් මාව ගිනාපු තැන. ඊළඟ තමයි මේ පොඩි හාමුදුරන්ට ඇස් ඇරුනේ. ඒකට කාමයේ ආදීනව සලකනකට තමයි කාම සංකල්පනාව බැහැර යන්නේ. ඊළඟට ව්‍යාපාද සංකල්පනාව. ව්‍යාපාද සංකල්පනාව කිව්වේ තරහා. තරහා ඇති වෙන පුද්ගලයන් ඉන්නන තුන් දිනක් ඉන්නෝනේ. එක්කෙනෙක් තමයි ගලේ කෙටුවා වගේ. ආයෙත්ින් යාගේ තරහ නැති වෙන්නේ නැහැ. පලි ගැනීමෙන් මිසක් ඒක නැති කරගන්න ක්‍රමයක් යා දන්නේ නැහැ. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා මේ වැල්ලේ ඊරෑන්ද වගේ. ඒක කාලයක් යනකොට ටික දවසකින් මැකිලා යනවා. තව එක්කෙනෙක් තමයි ගලේ ඇඳපු ඊර වගේ. ඒක ඉතින් ඒ සැනින්ම නැති වෙලා යනවා. එතකොට මේ ව්‍යාපාද සංකල්පනාව හටගත්තාම එයා ඒකේ ආදීනම මෙනෙහි කරන්න ඕනේ. මේ ව්‍යාපාදයේ මනුෂ්‍ය సంతානි උපදින්නේ හිතසුව පිණිස නොවේ, ආහිත පිණිස, දුක් පිණිසමයි, අනර්ථය පිණිසමයි. මොකද මේ ව්‍යාපාදයේ නිසා සමහරු මව් මරනවා, පියා මරනවා, රහතුන් මරනවා, බුදුරජුන්ගේ ලේසොලවනවා, සංඝ වේදි කරනවා. මේ ඔක්කොම ව්‍යාපාදයේ නිසා කරන දේවල්. එතන ව්‍යාපාදයේ නිසා නූපන් පාප කර්ම උපදවා ගන්නවා. නිරේ යනවා, තිරිසන් අපාය යනවා, ප්‍රේත ලෝක යනවා. නොඑක් වද බන්ධන වලට වාජනීය වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ සිදුවීම් බලනකොට වැඩිපුර තියෙන්නේ මේ ව්‍යාපාද සංකල්පනාවෙන් හටගත්තු දේවල් තමයි. උන්වහන්සේට විරුද්ධව කළා තියෙන්නේ. ඒතර අපිට පැහැදිලිව පේනවා මේ ව්‍යාපාදයේ අර සතර සතිපට්ඨානයේ යෙදෙන එකේනා ව්‍යාපාද සංකල්පනාව ආපු ගමන් දකින්න මේක අකුසලයක්. එතකොට යා මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. ඒක ප්‍රහාණය කරන්න කල්පනා කරනවා. එතකොට එකපාරින් මේක ප්‍රහාණය වෙලා යනවා. දැන් අර දේවදත්තල වගේ හැටි එහෙම වුණ නැහැ. දැන් දේවදත්තට මොකදුනේ? එක පැත්තකින් බලනවා විනාශ කරන්න. ඒ පැත්ත නැති වෙනකොට තව පැත්තක් හොයනවා විනාශ කරන්න. ඒ පැත්තෙන් අසාර්ථක වෙනකොට තව පැත්තක් වෙනවා. අන්තිමට බලනකොට විනාශ වෙලා තියෙන්නේ කාවද? තමන්මයි විනාශ වෙලා තියෙන්නේ. අන්තිමට බලනකොට තමන් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි මේ ද්වේෂයේ තියෙන ස්වභාවය. එතකොට නුවණින් සලකලා මේ ව්‍යාපාද සංකල්පනාව දුරු කරන්න ඕනේ. ප්‍රහාණය කරන්න ඕනේ. නූපදවන්න ඕනේ. අභාවයට පත් කරවන්න ඕනේ. ඊළඟට විහිංසා සංකල්පනාවක් තියෙනවා. විහිංසා කියන්නේ හිංසා පීඩා කිරීමේ කැමැත්ත. මේක ඇති වෙනකොට නෝනින් කල්පනා කළා දුරු කරන්න ඕනේ. මේ දෙකම දුරු කරන්න පුළුවන් හොදට මෛත්‍රිය දියුණු කිරීමෙන්, ඉවසීම දියුණු කිරීමෙන්, කරුණාව දියුණු කිරීමෙන් මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් බද්ධ වෛරය ඇති පුද්ගලයාට, ද්වේෂය ඇති පුද්ගලයාට මහා ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. සුළු දෙයක් කිව්වහම දැක්කනේ වාගන්දියට සුළු දෙයක් ඇති. එතකොට ඒ සුළු දේ මුල් කරගෙන එයා විශාල දෙයක් කරා, විශාල විපතක් කරා එයාට යන්නේ ඒක ප්‍රමාණවත්. ඒකයි වෙලා තියෙන්නේ. පොඩි වෛරසයකින් මිනිස්සු එක්ක මරනවා වගේ, ඒ වගේ වෛරසයක් වගේ චූටි දෙයක් සිදු වුණාම ඇති විනාශය කරනවා. මේ නිසා නුවණින් සලකලා එයා මොකද කරන්න ඕනේ? ඔව්, ඒක නුවණින් සලකලා ඒක දුරු කරන්න ඕනේ. විනෝදනා පහතබ්බා. එතකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඊළඟට තියෙනවා උපන්නුප්පන්නේ පාපකේ අකුසලී ධම්මේ. උපනුපන් පාපී අකුසල ධර්මය හඳුනාගෙන එයා බැහැර කරන්න ඕනේ. බැහැර කරන්න ඕනේ. ඒතර දැන් මේව කරන්න තියෙන කවුද? තම තමන් විසින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රවණ මාත්‍රයකින. ශ්‍රවණ මාත්‍රයකින් කියන්නේ අසීම් පමණකින්, කථිත මාත්‍රයකින්, කතා කළ පමණකින් සම්පූර්ණ වෙන දෙයක් නෙමෙයි. මේක ඇහුවට පස්සේ ඒක හිතට අරගෙන ඒක නුවණින් කල්පනා කරන්න පුළුවන් එක්කෙනාට ඒ ධර්මයේ දියුණු කරන්න පුළුවන්. නුවණින් කල්පනා කරන්න බැරි එක්කෙනාට ඒක කරන්න බෑ. එතකොට ඒ නුවණින් කල්පනා කිරීම තමයි. ඒක නුවණින් කල්පනා කරේ නැත්තම් නිකන් ඇහැක් ඇහුවත්, ඇහැක් ඇසුවොත් හිතන්න මොකද රැව්වා කියලා. එහෙම නේද? නුවණින් කල්පනා කළේ නැත්තම් හැමතිස්සෙම හිතන්නේ ධර්මකාරණයක් කිව්වත් හිතන්නේ බැන්න කියලා. කැස්සත් හිතන්නේ අපහාස කළා කියලා. බැරි වෙලාවත් කෙල ගැව්වත් හිතන්නේ එයාට කෙල ගැව්වා කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම මෙයා බලන්නේ මොකද? ඒකට හේතුව මොකද? නුවණින් කල්පනා කරන්නේ නැති එක්කෙන හැමතිස්සෙම ඉන්නේ සැකෙන්. ඒ සැකේ නිසා තමයි හොදක් කරන්න ගියත් එයාට පේන්නේ මොකද්ද ඒක? නරකක් වගේමයි පේන්නේ. නරකක් වගේමයි පේන්නේ. එකට එක කළා වගේ පේන්නේ. මොකද හේතුවේ අයෝනිසෝ මානසිකාරී හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කතමේච භික්කවේ ආසවා භාවනා පහතබ්බා. භාවනා වශයෙන් වැඩිම තුලින් භාවනා වශයෙන් දියුණු කිරීම තුල ආශ්‍රවන් ප්‍රහාණය කරනවා නම් ඒ මොනවාද ඒ භාවනා? ඉද භික්කවේ භික්කු පටිසංකායෝ නිසෝ සති සම්බුද්ධංගම් භාවේති. මෙහිලා භික්ෂුව නෝණින් විමසලා සමති විදර්ශනා තුල තමයි බෝධ්‍යංග වැඩෙන්නේ. සති සම්බුද්ධංගම් භාව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සිහිය වඩනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස සිහිය වඩනවා. මොකද්ද සිහිය? කය පිළිබඳව සිහිය වඩනවා. විඳීම ගැන සිහිය වඩනවා. සිත ගැන සිහිය වඩනවා. පංච නීවරණ, පංච උපාදාන ස්කන්ධ, ආයතන ආදී ගැන සිහිය වඩනවා. සතර සතිපට්ඨානෙ වඩනවා. ආරි සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන. ඒක තමයි සති සම්බුද්ධංගය. එතකොට ඒක කොහොමද වඩන්නේ? විවේක නිසිතං. ඒ සති සම්බුද්ධංගයේ වඩනකට විවේක නිසිතං කියන්නේ පංච නීවරණයෙන් හිත බැහැර කරගන්නවා. එතකොට විවේකයි හිතට. විරාග නිසිතං නොයල්ම ඇසුරු කරගෙන. නිරෝධ නිසිතං තණ්හා නිරෝධය ඇසුරු කරගෙන. බොස්සග්ග පරිණාමෙන් නිවන අරමුණු කරගෙන තමයි මෙයා මේ සිහිය වඩන්නේ. එතකොට මේ හිතේ රැකවරණයේ සලසන්නේ මොකෙන්ද? සිහියෙන්නේ. එතකොට දැන් මේ බොජ්ජංග ධර්මයන්ගේ අංක එක මොකද්ද? සිහිය. සිහියෙන්තරව බොජ්ජංග මුකුත් නැහැ. සිහිය. ඊළඟට මොකද්ද තියෙන්නේ? ධම්මවිචේ. ධම්මවිචේ කියන්නේ නුවණින් විමසීම. එතකොට ධම්ම ධර්මයේ නුවණින් විමසීම. එතකොට සිහිය තිබුණොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. සිහිය නැත්තම් බෑ. එතකොට ධර්මයේ නුවණින් විමසනවා. එයා තමයි නුවණින් පංච උපාදාන ස්කන්ධේ විමසන්නේ. ආයතන හය විමසන්නේ. පටිච්ච සමුප්පාදේ විමසන්නේ. මෙයා නුවණින් විමසද්දී අනිත්‍යදී අනිත්‍ය වශයෙන් අවබෝධ කිරීම පිණිස නුවණින් විමසනවා. දුක්දී දුක් වශයෙන් අවබෝධ කිරීම පිණිස නුවණින් විමසනවා. අනාත්මදී අනාත්ම සිං අවබෝධ කරගන්න පුළුවන් ගිමසනවා. කුසල ලකුසල් හොඳට තේරුම් ගන්නවා. අකුසල් බැහැර කරනවා. කුසල් වඩනවා. මේ ඔක්කොම තියෙන්නේ ධම්මවිචයත් එක්කයි. එතකොට මේ ධම්මවිචය හරියට එනකොට නීවරණ ධර්මයන්ගෙන් බැහැර වෙලා කෙලෙස් නැසන මාර්ගය යනකොට විරිය සම්බොජ්ජංග විරිය උපදිනවා. මොකද්ද උපදින විරිය? උපන් අකුසලයන් ප්‍රහාණය කිරීමට මෙයාට විරිය උපදිනවා. නූපන් අකුසල් නූපද වීමට මෙයාට වීරිය උපදිනවා. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වීරිය උපදිනවා. නූපන් කුසල් උපදවා ගන්න වීරිය උපදිනවා. එතකොට එහෙමනම් එයාට කුසල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අකුසල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැත්තම් මෙයාට මේ වීරිය කරන්න බෑ. අකුසල් හටගනිද්දී ආ දන්නේ නෑනේ මේ අකුසල් කියලා. කුසල් දන්නෙත් නැත්තම් අකුසල් දන්නෙත් නැත්තම් මෙයාට වීරිය කරන්න බෑ. එතකොට වීරිය හරියට කරන්න පුළුවන් මේ අකුසල් හඳුනා ගන්න ඕනේ. අකුසල් වල ආදීනව දැනගන්න ඕනේ. එතකොට එයාට අකුසල් ප්‍රහාණය කිරීමේ ඕනෙකමක් ඇතිවන්නේ. කුසල් හඳුනා ගන්න ඕනේ. කුසල් වල යහපත හඳුනා ගන්න ඕනේ. එතකොට එයාට මේ කුසල මාර්ගයේ දියුණු කිරීමේ ඕනෙකමක් ඇතිවන්නේ. එතකොට ආංගී මාර්ගයේ එයා වීරිය නැමති බොජ්ජංගේ දියුණු කරනවා. එතකොට මොකද්ද යාට ඇති නකුසල් දුරු වෙනකට කුසල් වැඩෙනකට මෙයාට මොකද්ද ඇතිවන්නේ? පීති සම්බොජ්ජංගම් භාවේති. මෙයාට ප්‍රීතිය ඇති වෙනවා. ලකු ප්‍රීතියක් ඇති වෙනවා. මම දැන් ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනෙක්. දැන් අකුසල් පැහැර කරන කෙනෙක්. කුසල් වඩන කෙනෙක්. මම මේ ධර්ම මාර්ගයේ සියය පිහිටවන කෙනෙක් කියලා මෙයාට දැන් වැඩ අකුසල් පැත්ත බැහැර වෙවි කුසල් වැඩෙනවා කියලා පේනකොට මෙයාට ප්‍රීතියක් හට ගන්නවා. ඒ ප්‍රීතියක් තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. ඊළඟට ඔව් ඒ ප්‍රීතිය නිසා මෙයාට කය සැහැල්ලුයි සිත සැහැල්ලු වෙනවා. එතකොට ඒකත් තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. ආරි සත්‍ය අවබෝධයටමයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සමාධිය වැඩෙනවා තව. එතකොට සමාධිය මු කරලා තියෙන්නේ ආරි සත්‍ය අවබෝධයටමයි. මාර්ගාංගයක් හැටියට මෙයාට තියෙන්නේ. එතකොට ඒකත් විවේක නිස්සිත විරාග නිස්සිත විරාග කියන ඇල්ම දුරු වෙච්ච ඇල්ම නිරුද්ධ වෙච්ච නිවන කරා යන විදිහ තමයි සමාධියත් වෙන්නේ. ඊළඟට උපේක්ඛා උපේක්ෂාව ඒක විදිහට මෙයාට තේරෙනකොට මේ ත්‍රිලක්ෂණය මේවා අනිත්‍යයි මේ පංච උපාදානස්කන්ධ තියෙන්නේ මේ නැතිවි ඇතිවි නැතිවි යන ධර්මතාවයන් මේ තියෙන කියලා අවබෝධය ඇති වෙන්නේ මෙයාට ඇති වෙනව මොකද්ද? උපේක්ෂාව. දැන් මේ ළඟදී මගෙන් දරුවෙක් ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මේ සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවා නේද? එතකොට මේ සැප දුක් උපේක්ෂා කියන විදීම් තුනෙන් මේ උපේක්ෂා විදීම නේද දිනු කරන්න ඕනේ කියලා. මං කෝ නෑ උපේක්ෂා විදීම දිනු කරන්න බෑ කිව්වා. මොකද හේතුව? ඒ සැප දුක් උපේක්ෂා කියලා යම් විදීමක් ඇද්ද ඒ විදීම් තුනම තිබෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒ විදීම් තුනම වෙනස් වෙලා යනවා. ඒ නිසායි බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? සප වේදනාව දුකක් වශයෙන් බලන්න කිව්වා. දුක් වේදනාව උලක් වශයෙන් බලන්න කිව්වා. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් බලන්න කිව්වා. ඉතින් මේ අවබෝධය තුල ඇතිවෙන උපේක්ෂාවයි අපිට ඕනේ. උපේක්ෂා වේදනාව නෙවෙයි. ඒතර මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ අපි. දැන් අපිට ඇතිවෙන උපේක්ෂා වේදනාව අපිට තියාගන්න බෑ. ඇයි ඒ? ඒ ස්පර්ශය නැති වෙන එකට ඒ උපේක්ෂාව නැති වෙනවා. නමුත් අවබෝධයෙන් ඇතිවෙන උපේක්ෂාව එහෙම එකක්ද? ඒක අවබෝධයක්. ඒක ඥානයක්. ඒක තමයි මෙතන උපේක්ඛා සම්බොජ්ජංග කියලා කියන්නේ. එතකොට ඒ උපේක්ඛා සම්බොජ්ජංගයේ විවේක නිස්සිත විරාග නිස්සිත නොයල්මෙන් යුතුව ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට නිවන කරා යමු වෙලා ওই සප්ත බොජ්ජංග දිනු කරනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මයන් දිනු කරනවා. දිනු කරනකොට ඒ බොජ්ජංග ධර්මයන් දිනු වීම නිසා ආශ්‍රවයන් ක්ෂය වෙලා යනවා. එතකොට බලන්න ආශ්‍රය ශ්‍රවණ ක්‍රම කීයක් තියෙනවද? දර්ශනීම් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට ඒ විදිහට යා එක ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. එතකොට සංවර වීමෙන් තමයි ආශ්‍රව ප්‍රහාණය වන්නේ. ඊළඟට නුවණින් නිමුසා සේවනය කිරීමෙන් සිව්පසේ පරිභෝග කිරීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. ඒව නුවණින් නිමුසා සිව්පසේ පරිභෝග කිරීම තුළ තමයි ප්‍රහාණය වෙන්නේ. ඊළඟට ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා ප්‍රහාණය වෙන්නේ ඉවසීමෙන්මයි. ඊළඟට නුවණින් නිමුසා මගහැරීමෙන් පරිවර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රවේ නුවණින් විමසා බැහැර කිරීමෙන් තමයි ප්‍රහාණය කරන්නේ. ඊළඟට නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා දුරු වෙන්නේ නුවණින් විමසා දුරු කිරීමෙන්. ඊළඟට භාවනා වශයෙන් දිනු කිරීමෙන් සප්තබොජ්ජංග ධර්මයන් දිනු කිරීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව තියෙනවා. එතකොට ඒවා ප්‍රහාණය වෙන්නේ බොජ්ජංග ධර්මයන් දිනු කිරීමෙන් තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් දවසක භික්ෂුවට දර්ශනෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් සංවර වීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රවයනුත් ප්‍රහාණය වුණා නම් නුවණින් විමසීමෙන් පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයනුත් ප්‍රහාණය වුණා නම් ඉවසීම තුලින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවේනොත් ප්‍රහාණය වුණා නම් ඔව් නෝණින් විමසා පරිවර්ජනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වුණා නම් ඊළඟට නෝණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය විය යුතු ආශ්‍රව ප්‍රහාණය වුණා නම් ඊළඟට ඔව් භාවනා වශයෙන් සප්තබොජ්ජංග ධර්මයන් වැඩිමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය වුණා නම් අයං උච්චති භික්කවේ භික්ඛු සබ්බාසව සංවර සංවතු විහෙරති. යාට තමයි කියන්නේ සියලුම ආශ්‍රවලින් ඔව් බේරිලා සංවර වෙලා වාසය කරන කෙනා. ආසවක්ඛය සියලුම ආශ්‍රවලින් මිදිච්ච කෙනා. අච්චිජි තන්නං, එයාට තමයි කියන්නේ තණ්හාව නැති කරපු කෙනා. වාවත්තයි සංයෝජන, එයාට තමයි කියන්නේ සියලු බන්ධන ඉක්මවා ගිය කෙනා. සම්මා මානාභි සමයා, මානේ මනාකොට අවබෝධ කරලා අන්තමකාසි දුක්ඛස්සාති, මේ දුක අවසන් කරපු කෙනා. කවුද? රාතන් වහන්සේ කියලා කියන්නේ යාට. ඉතින් අපිත් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී අපට තියෙන්නේ පුළු පුළුවන් හැටියට මේ ආශ්‍රවයන් හට නොගන්න මාර්ගය දිනු කිරීම තමයි තියෙන්නේ කරන්න. ඒකට මා මුලින්ම කිව්වා, දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේකේ දේශනා කළානේ, මේ ආශ්‍රව ගැන දේශනා කරන්න ඉස්සෙල්ලා කිව්වා දන්න කෙනාට දකින්න කෙනාටයි කිව්වා මේක කරන්න පුළුවන්. මොකක්ද දන්න දකින්න කෙනාටද? යෝනිසව මනසිකාර්යය කියන්නේ මොකද්ද කියලා දන්න කෙනා දකින්න කෙනා. අයෝනිසව මනසිකාර්යය මොකද්ද කියලා දන්න කෙනා දකින්න කෙනා විතරයි කිව්වා. මේ නොදන්නා නොදකින්න කෙනෙකුට මේක කරන්න පුළුවන් කමක් නෑ. එතකොට එයා හරියට තේරුම් ගන්න ඕනේ යෝනිසව මනසිකාර්ය නියම විදිහට වුණොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙන වැඩපිළිවෙලකට එයා යනවා. අයෝනිසව මනසිකාර්ය තිබුණොත් ආශ්‍රවයන් වැඩෙන වැඩපිළිවෙලකට එයා යනවා. හරි ලස්සනට මේක තෝරගන්න පුළුවන්. දැන් බලන්න ආශ්‍රව හත විස්තර කරන්න කලින් බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්නවා මේකේ. එතකොට උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා අභ්‍යන්තරික අංගයක් වශයෙන් යෝනිසෝ මනසිකාරේ තරං වූ දෙයක් වෙන බුදු ඇසින් දකින්නේ නැහැ කියලා. එතකොට බලන්න මේ සම්පූර්ණම මේ කොයිතරම් අය අභ්‍යන්තරික අංගී වශයෙන් තියෙන යෝනිසෝ මනසිකාරේමයි ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ගිජ්ජකූට පර්වතයේ සූකර කත කියන ලිනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියා. මේ වැඩක් කරන්නේ පවන් සලනවා කියන්නේ. එතකොට දීගණක කියන පරිබ්‍රාජකයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා ධර්ම කතාවකට සම්බන්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා විඳීම ගැන, වේදනාවේ අනිත්‍ය ගැන. මේ සැප දුක් උපේක්ෂා විඳින් වල තියෙන අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. එයා අහගෙන ඉන්න. දැන් එයා අහගෙන ඉන්න ගමන් එයාත් යෝනිසෝ මනසිකාරේ යෙදෙනවා. දැන් මේක අහගෙන ඉන්නවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ පවන් සලසලා යෝනිසෝ මනසිකාරේ යෙදෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත් ඵලයට පත් වුණා. අර දීගණක සෝවාන් වුණා. බලන්න මේ එතකොට මේ හාස්කම සිද්ධ වුණේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට දීගණක යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම්, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරය යෙදුනේ නැත්තම් ඒ දේශනාවේ ඵලයක් තියෙනවද? ඵලයක් හටගන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව ප්‍රතිඵල සහිත වුණේමක් නිසාද? යෝනිසෝ මනසිකාරයේ ඒ ශ්‍රවණය කරන කෙනා තුළ තිබීම නිසා. ඒ ශ්‍රවණය කරන කෙනා තුළ යෝනිසෝ මනසිකාරයේ නැතිනම් ඒක නිකම්ම නිකම් කණින් අහලා හුලඟ ගියපු දෙයක්. එච්චරෙම කුත් වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රවණය කරපු කෙනා තුල තියෙන යෝනිසෝ මනසිකාරය තුල තමයි මේකේ ඵලයක් උපද්දවන්නේ. එයා තමයි ඒක 100ට අරගෙන නෝනින් විමසලා තේරුම් අරගෙන අවබෝධ කරන්නේ. එතනින් තමයි ශ්‍රාවකයා බිහි වෙන්නේ. එතන යෝනිසෝ මනසිකාරය ලෝකෙ මිනිස්සු අතර නැත්තම් කිසි දවසක මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. ධර්මයේ කොච්චර කතා කළත් බිහි වෙන්නේ නැහැ. එතකොට හැබැයි යෝනිසෝ මනසිකාරය කොච්චර තිබුණත් ධර්මයේ කතා කළේ නැත්තම් ඒත් මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. එහෙනම් මාර්ගඵලලාභින් බිහි වෙන්නේ ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි දෙකේ එකතුවත් එක්කයි. ඉතින් ඒ නිසා මේ පිංගුතුන්ට ඒ දුර්ලභදී ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පිංගුතුන් යෝනිසෝ මනසිකාරය දෙන්න, අයෝනිසෝ මනසිකාරය අත්හරින්න. මෙනෙහි කළ යුතුදී අඳුනාගෙන මෙනෙහි කරන්න, මෙනෙහි නොකළ යුතුදී අඳුනාගෙන අත්හරින්න. ආශ්‍රව හටගන්න ආකාරයෙන් නොව ආශ්‍රව ක්ෂය වෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරය දෙන්න. පින්වත් සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු.